සතුට මග්ගේසු ඥානං සතර මාර්ග ඥානේත බෝධි යයි කියනු ලැබේ. සෝවාන් මාර්ග ඥානය බෝධි, සතරදාගාමි මාර්ග ඥානය බෝධි, අනාගාමි මාර්ග ඥානය බෝධි, අරහත් මාර්ග ඥානයද බෝධි. ඒ සතර මාර්ග ඥානේත බෝධි කියගෙන සතර පරඥානේත විශේෂම බෝධි කියගෙන සාසනක සරවත්තා ඥානේත බෝධි කියලා කියනවා. නිර්වාණ ධාතුවට බෝධී නම් ධාතාරිතාවේවා. සත්‍යාවබෝධ කරගන්නා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට බෝධී කියන වචනේ කියනවා. බෝධිසත්ත්ව කියන වචනය කාමවත් භාවිතාවේ වචනයක්. බෝධිසත්ත්ව කියන්නේ මේ සතර මාර්ගඥාන නැමැති බෝධිය කෙරෙහි, සතර පරිඥානෙ නැමැති බෝධිය කෙරෙහි, සර්වඥතාඥාන බෝධිය කෙරෙහි, ආත්ම නිර්වාණ ධාතු බෝධිය කෙරෙහි ධර්ම සම්යෙන් ඇලුනා වූ පුද්ගලයාට කියනවා බෝධිසත්ත්ව. මෙතන ඇලුනා වූ කියන්නේ ප්‍රශ්නාවෙන් ඇලීම නෙමෙයි, ධර්ම සම්යෙන් ඇලීම. ධර්ම සම්යෙන් ඇලීම කියන එකේ තේරුම වචන වශයෙන් ඇලීම කිව්වට ධර්ම සම්යෙන් ප්‍රාර්ථනා ඇති කියන තේරුමයි බෝධිසත්ත්ව. දැන් මේ බොතුමේ අප කියන සත්‍යයෝ කියලා, ඒ සත්‍යයෝ කියන තැන සත්‍ය කියලා කියන්නේ පංචස්කන්ධයෙහි රුක්මයෙන් ඇලුණු බැවින් සත්‍ය කියනවා. මේ කියන සත්‍ය කියන ඇලීම එහෙම නෙමෙයි, ධර්ම ඡන්දයෙන් ප්‍රාර්ථනා ඇති කියන එක සත්‍ය කියයි. මහා බෝධිසත්වයන් වහන්සේලා, ප්‍රඥේක බෝධිසත්වයන් වහන්සේලා, ශ්‍රාවක බෝධිසත්වයන් වහන්සේලා නම් මේ බෝධිය කෙරෙහි ධර්ම ඡන්දයෙන් ප්‍රාර්ථනා කරන උත්තරයන් වහන්සේලා පොතක් තුනක් වැඩ ඉන්නවා. උනාතලන කරන බෝධිසත්ත්ව. මේ බෝධිසත්ත්වයන් වහන්සේලා යම් ප්‍රතිපදා මාර්ගය හේතු කොටගෙන බෝධිය සාක්ෂාත් කරගන්නා තෙක් නම් ඒ ප්‍රතිපදි ධර්ම සියල්ලද කියනවා බෝධි අංග කියලා. බෝධි අංග. එතකොට සෝවාන් මාර්ගඥාන නිමිති බෝධියට පැමිණීමේ අවයව බෝධි අංග. සතරදාගාමි මාර්ගඥාන බෝධියට පැමිණීමේ අවයව බෝධි අංග. අනාගාමි මාර්ගඥානෙට පැමිණීමේ මේ අවයව ධර්ම අවයව ධර්ම කොටස බෝධි අංග. අරහත් මාර්ගයට පැමිණීමේ අවයව බෝධි අංග. සෝවාන් සතර ඵලයට පැමිණීමේ අවයව ධර්ම කොටස බෝධි අංග. මහා බෝධිසත්වයන් වහන්සේ නමක් විසින්නම් සර්වඥාඥාන බෝධියේ පැමිණීමේ අංග බෝධි අංග. සෝවාන් සීල බෝසතුන් වහන්සේලා පැමිණෙන නිර්වාණ ධාතු බෝධියේ සදා උපකාරණ ධර්ම බෝධි අංග. එතකොට බෝධි අංග කියන වචන දෙක සංවේලා සමාද වෙනකොට බෝධි අංග මොක්ඛංග කියලා සංවේලා. බෝධි කියන්නේ මෙල ආප්‍රාණ ධ්‍යානේ සෝරේ වෙන් කරලා එයට ආදේශයක් දෙනවා. ඒක නිත්‍යයදවා. එතකොට බොද්ධංග කියලා පදේ හැදෙනවා. බොද්ධංග. ඊළඟට ඒවා ධර්මතාවයෙන් හතක් පවතිනවා. සති, සම්මිතය, විරිය, නීති, සත්තප්පේ, සමාධි, උපේක්ඛා. ඒ වගේම බෝධිපාක් ධර්ම 37ට. ඒ බෝධිපාක් ධර්ම 37ේ සාමත්ම වැඩගත් ධර්ම කොටසක් තමයි බොද්ධංග කියලා හඳුන්වන්නේ. මහාපත්ත බොද්ධංග, මහාචින්ද බොද්ධංග, මහාමුක්ඛල්ලාන බොද්ධංග නමින් පිළිත් දේශනා තුනක් තියෙන බව මතක ඇති. එමේ සත්ත බොද්ධංග මාතෘකා කොට භාවිත කරන පිළිත් දේශනා. එතකොට මේ බොද්ධංග සතර මාර්ගඥාන ලබා ගැනීමට මහෝපකාරී වෙන අවයවව අංග වශයෙන් උපකාර වන ධර්මයි. මේවා භාවනාත් ළඟන්නේ කොහොමද කියන එකයි මහා සතිපට්ඨාන සූත්‍රයේ උගන්වනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ උගන්වනවා බොද්ධංග හත කොහොමද භාවනාත් ළඟන්නේ කියලා. එතකොට බොද්ධංග හත ඉස්සෙල්ලා තේරුම් කරගන්නවා. පරමාධර්මයේ සතිචෛතකය සති සම්බොජ්ජංග භාවයයි. ප්‍රඥා චෛතකයයි ධර්මයේ සම්බොජ්ජංග භාවයයි. වීර්ය චෛතකයයි වීර්ය සම්බොජ්ජංග භාවයයි. ප්‍රීති චෛතකයයි ප්‍රීති සම්බොජ්ජංග භාවයයි. කායපස්සති චිත්තපස්සති චෛතක දෙකයි සත්පති සම්බොජ්ජංගේ නමින් ගැලේ. එවැනිම ඒකාග්‍රතා චෛතකයයි සමාධි සම්බොජ්ජංගේ නමින් ගැලේ. සතර මධ්‍යස්ථතා උපේක්ෂා චෛතකයයි උපේක්ෂා සම්බොජ්ජංගේ නමින් ගැලේ. මේවා වඩන්න ධර්මතා 56ක් උපකාර වෙනවා. එක එක බොජ්ජංගයේට එක එක අවයව තියෙනවා. ඒවා කියන්නේ එක්කාස් වෙනකොට ධර්මතා 56ක් තියෙනවා බොජ්ජංග භාවනාව සඳහා. අත්‍යවිච්ඡේ සතිසම්බොජ්ජංගස්ථානීය ධම්මා සත්‍යෝනිසෝ මනසිකාර බහුලී භාවෝ අයම ආරෝ අනුප්පන්නස්සව සතිසම්බොජ්ජංගස්ස උපාකාය උප්පන්නස්සව සතිසම්බොජ්ජංගස්ස ආරණය පරිපූර්ණියා සංවස්සති. ඒ කියන්නේ සතිසම්බොජ්ජංගය වැඩෙන්නට ආහාර වශයෙන් ධර්මතා දෙනවා. ඒවා යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කොට ගැනීමෙන් නූපන්න සති සම්බොජ්ජංගය උපදිනවා. උපන්න සති සම්බොජ්ජංගය භාවනාවෙන් පරිපූර්ණ බවට පත් වෙනවා. සති සම්බොජ්ජංගය උපදවන්නට හේතු වෙන ධර්මතා තියෙනවා හතරක්. සති සම්බොජ්ජංගයන් මොක්ක සති පුද්ගල පරිවර්ජනතා, උපස්කත සති පුද්ගල සේවනතා, සරදිමුත්තතා. මෙන්න මේ ධර්ම හතර අනුගමනය කිරීම නූපන් සති සම්බොජ්ජංග උපදින්න ආහාරයක්. උපන්න සති සම්බොජ්ජංගේ වැඩෙන්න ආහාරයක්. සති සම්බොජ්ජංගේ කියන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේම කියනවානේ තුන්වෙනි කර්මස්ථානය චතු සම්බොජ්ජංග කියලා. අන්න එතන පැහැදිලිව දැක්වෙනවා සති සම්බොජ්ජංග. සතිය කියන්නේ සිහිය, සම්බොජ්ජංග කියන්නේ නුවණ. මේ දෙක අතර දැනගත්තාම මේ දෙක නිසා සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඒ කියන්නේ අනික්කන්තේ ප්‍රතික්කන්තේ සම්ප්‍රඥානකාරී හෝ. ඉදිරියට යනකොට ආපස්සටනකොට සිහියෙන් නුවණින් යනවා එනවා. ආලෝකිතේ විලෝකිතේ සම්ප්‍රඥානකාරී හෝ. ඉදිරි බැලීමේදී, හැරී බැලීමේදී සතියෙන් ඥානයෙන් ඉදිරි බලනවා නම් ආපස්ස බලනවා නම් එතන සති සම්ප්‍රඥාන්නේ දේනවා. සම්මිංජිතේ පතාරිතේ සම්ප්‍රඥානකාරී හෝ. අප්පා ආදි අවයව නැමීමේදී දිගහැරීමේදී සතිය ඥානය දෙක පෙරකොට බවක් වෙනවා නම් එතන සති සම්ප්‍රඥාන්නේ දේනවා. සංඝාධිපත්‍ය ජීවර ධාරණේ සම්ප්‍රඥානකාරී හෝ. භික්ෂුන් වහන්සේ නමක් නම් අඳන ඇඳීම, සතිය බැඳීම, තනිපොට සිවර දැරීම, දෙපොට සිවර දැරීම, පාත්‍රය අතට ගැනීම, පාත්‍රයේ සංකාය දැමීම, පාත්‍රයේ දෝහණය කිරීම, මේ සියල්ල සිහියෙන් නුවණින් කරනකොට එතන සත් සම්පජාන්නේ තියෙනවා. අතිතේ තේතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ආහාර පාන වැළඳීමේදී, පරිභව කිරීමේදී, පානය කිරීමේදී, රස විඳීමේදී සිහියෙන් නුවණින් කරන්නේ නම් එතන සත් සම්පජාන්නේ තියෙනවා. උච්චාර පස්වාව සම්මේ සම්පජානකාරී හෝති. දැසකෙලේ ශාරීරික කෘත්‍යයන්ෙහිදී කෙල ගැසීම, දත් නැඳීම, මූණ තේසීම, වතුර නෑම, ඇඟෙලීම, පාද වීම, ඒපස දැම ආදී කර්ම කටයුත්තකම සතියෙන් ඥානයෙන් කරනවා නම් එතන සති සම්බජාන්නේදී. ඥානයෙන් රතේ සිතේ නිසින්නේ සුත්තේ ජාතකේ භාසිතේ සුන්නී භාවේ සම්පජානකාරී හෝ. කැටි කැටි සමම් ඉදිරියට යාම ආපස්සට එීම, වාඩි වීම, නිදහිතගෙන සිටීම, නිදීම, නිදිවැරීම, කතා කිරීම, තෝසින් භාවය. මේ හැම ක්‍රියාවකදීම සිහියෙන් නොහින් කරනකොට එතන සති සම්පජාන්නේ දේම. මේ සති සම්පජාන්නේ සම්යප්ප්‍රඥා හතරකට උගන්වනවා. සාර්ථක, සප්‍රාය, ගෝචර, අසම්මූලික. යම් ක්‍රියාවක් කරන්න ඉස්සර වෙලා සිහියෙන් නොහින් කල්පනා කරනවා. මා මේ කරන කටයුත්ත හිනත්ද සාර්ථකද? හිනත්ද පරර්ථ කියලා විමසා ගැනීම සාර්ථක සම්පජඤ්ඤයයි. හිනත් නම් සාර්ථකයි. පරර්ථ නම් සප්පායද බලනවා. සප්පාය කියන්නේ සුදුසුද නුසුදුසුද කියන එකයි. විනාස්කමක් නුසුදුසු දෙන්න පුළුවන්. නුසුදුසු නම් ඒක අපප්‍රායයි, සුදුසු නම් සප්පායයි. ඒකට කියනවා සප්පාය සම්පජාය. ඊළඟට විනාස්කෝ ක්‍රියාව සුදුසු හෝ සප්පාය වූ ක්‍රියාව කරනකොට තමන් ගන්නේ සමර භාවනා කමඨානම් කියලා කමඨාන තෝරගන්න ඕනේ. ඒ කමඨාන තෝරා ගැනීමෙන් කියලා භෝවතර සම්පජාය. ඊළඟට ඒ කර්ම තුන කරේකම තේරුම්ගෙන ඒ කරන ක්‍රියාවට සම්බන්ධ නාම රූප විපස්සනා කරනවා. මේ ක්‍රියාව කරන්නේ මම කියා කෙනෙක් නෙමෙයි. මගේ ක්‍රියාවක් නෙමෙයි. මේ ක්‍රියාව කරන්නේ හිතක් පහළ වෙනවා. ඒ චිත්ත පරම්පරාවක් පහළ වෙනකොට චිත්ත කිරිය වාඩෝ ධාතු පහළ වෙනවා. චිත්ත කිරිය වාඩෝ ධාතු ශරීරයේ පැතිරීමෙන් කාය විඤ්ඤාණය පහළ වෙනවා. කාය විඤ්ඤාණය පහළ වීමෙන් මේ ක්‍රියාකලාපයන් සිද්ධ වෙනවා. මෙතන සත්‍යයක් නෑ, පුද්ගලයක් නෑ. ඒ චිත්ත ඡායක භූත රූප, උපාදා රූප කියන නාම රූප සියල්ල හරියට අත්වෝ කබලක සලයට පුපුරන්නාක් නෑ. අබයත පුපුරන්නාක් නෑ. දැනික දැනිකව ඒ තැනම සිඳි සිඳි සිඳි සිඳි යනවා. අනිත්‍යයි. සිඳි මිනින් දෙකෙන් සැලෙනවා දුකයි. සමති සමති සේ නොකවති. අසාර නිසාර වාට යනවා අනාත්මයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ ක්‍රියාකාරී නාම රූප ධර්ම සියල්ල දුක්ඛ සත්‍යයි. මේ දුකට හේතුව තෘෂ්ණාව සමුදය සත්‍යයි. දුක සමුදයක් නැති සාන්ත නිවන නිරෝධ සත්‍යයි. නිරෝධයට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. මගේ මේ සාර්ථකෝ, මේ සත්‍යයෝ, මේ ගෝචර වූ, මේ අපමුණු වූ ක්‍රියාකලාපය මත චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පවතිවා. අන්න අසම්මූඪ සම්පජඤ්ඤය. මෙන්න මේ ආකාරයෙන් සෑම කටයුත්තකදීම සත්‍යඥානයෙන් කක්කල් ගැනගෙන පැවැත්වීම නිසා නූපන්නා වූ සති සම්බොජ්ජං උපදිනවා. උපන්නා වූ සති සම්බොජ්ජංගය ඥාන බවට, අවිඥා බවට, විදර්ශනා ඥාන බවට, සෝවාන්නාදී මාර්ගඵලානුක්‍රමයෙන් අරහත් මාර්ග ඥානයෙන් පරිපූර්ණත්වයට පත් වෙනවා කියන එක දේශනා කළා. ඊළඟට මුත්තත්ති පුද්ගල පරිවර්තනතා. ඒ කියන්නේ කියන කරන කිසිවක් මතක නැති පුද්ගලයෙක්වා. ඒ අත්තන් උපමාවක් කියනවා බත්තනේ කිද්ද කාක සැරිදේ පුද්ගලයෙක් කියලා. කපුතුවා හොඩකට බත් වැනි දේවල් කටට ගන්නවා. අරගෙනකින් අංගනවා. මොල් පිට්ටක් ගත්තේ මොල් දෙල්ලක් ගත්තේ වහනේ උළු ගැටයක් ගත්තේ එහෙම නැත්නම් ගහ කට්ටක් ගත්තේ අංගනවා. මොල් ගැටවල බොහෝසෙන් අංගනවා. හැංගුවක් පස්සේ ආයෙ මතක නැහැ. ඒ බත් කැටේ ගන්නේ කැමති කෙනාටයි මතක නැහැ කපු ගාතෙන් දහස් දුනෝ. යාමනවා. ඒ බත් කැටේ අනුභව කරන්න වෙන කෝම්බියේ. නැත්තම් ලේනේ. නැත්තම් වෙන සතේ. අන්න ඒ වගේ ඉන්නවා පුජ්‍යලු. මොනවද කියේ මොනවද කියලේ මතක නැහැ. ඊයේ කියපු දේ අත මතක නැහැ. උදේ කියපු දේ දැන් මතක නැහැ. කියපු දේ මතක නැහැ. සමහන් විතරම නික්කිටව ඉන්නවා අමතක වීම නිසා. මෙන්න මේ වගේ පුජ්‍යලයන් ආදර්ශයට ගැනීම දැනකේ සිටීම නිසා රූපන්න සති සම්බොජ්ජං උපදිනවා. උපස්සිත සති පුද්ගල සේවනතා මහාකාශක මහරහතන් වහන්සේ වැනි. එවැනි උත්තරයන් ආදර්ශයට ගැනීම. මට සෑම කටයුත්තකදීම එළඹ සිටි සිය පවතිවා කියලා ජටි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන්නාට නූපන්න සති සම්බොජ්ජං උපදිනවා උපන්න සති සම්බොජ්ජං ලැබෙනවා මේ සති සම්බොජ්ජංගේ යම් පමණ සමාගයේ සිටේ ගැටි දුණු වෙලා තියෙනවා නම් ඒ තරමට අනිත් සොච්චක් දිනු කරගන්න පහසු වෙනවා අමෙත සම්බුද්ධං ගාථානිය ධම්මා සත්‍යෝන සෝමනිකාන බහුලී කාගෝ අයමහාරු අනුප්පන්නස්වා ධම්මේත සම්බුද්ධං ගාතුප්පදාය උප්පන්නස්වා ධම්මේත සම්බුද්ධං ගාතමියෝ භාවාය මේ කුල්ලාය භාවනාය පරිපූර්ණියා සංවත්ති ඒ කියන්නේ ධම්මේත සම්බුද්ධං කියන්නේ ප්‍රඥා උපදවන ආහාර දේන ඒ ආහාරකම යෝනිසෝ මනසකාරේ බහුල කිරීමෙන් නූපන්න ධම්මයේ සම්බොජ්ජං උපදිනවා උපන්න ධම්මයේ සම්බොධියන්ගේ රහත් මඟ නෝන දක්වා අනුකෘතියට පත් වෙනවා. මෙතන ධම්මයේ කියන ප්‍රඥාව දිනු කර ගැනීමට හේතු වෙන ධර්මතා අටක් තියෙනවා. පරිපංචකතා, වාසුනිසද ගිරියතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, දුක්ඛය කුංගල පරිවර්තනතා, පඤ්ඤවන්ත කුංගල සේවනතා, ධම්මයේ ඥානකාරියා පච්චවේකනතා, පදනිමුත්තතා කියලා. ඒ කියන්නේ පරිපංචකතා කියන්නේ බණ ඇසීම. බණ ඇසීම, බණ පාඩම් කර ගැනීම, එහි අර්ථකථාව සහිතව ඒ වචනාර්ථයේ ඉගෙන ගැනීම. මේක කියනවා පරිපංචකතා. ඒ ධර්මයේ පාඩම් කිරීමෙන්, ධර්මයේ සත්‍යයනා කිරීමෙන්, ධර්මයේ අර්ථ වටා ගැනීමෙන්, ඒවා අසා දැන ගැනීමෙන් නූපන්න ධම්මයේ සම්බොධියන්ගේ හෙවත් ප්‍රඥාව උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. වස්තු විසද කිරීමේදී තියෙන්නේ තමන්ගේ අධ්‍යාත්මර බාහිර පවිත්‍රතාව. තමන්ගේ ශරීරය පිරිසිදු කර ගන්න ඕනේ. ශරීරයේ දොස් කියනවා නම්, තුන් දොස් කියනවා නම්, බුද්ධ විරේචන, වාදෝ විරේචන, නක්ඛ කම්ම කියන ආකාර වලින් ශරීරය සාදු කර ගන්න ඕනේ. බඩ විරේක කිරීම, ගාය විරේක කිරීම, නස් කිරීම ආදී වශයෙන් ශරීරයේ දොස් සමනය කර ගන්න ඕනේ. ඒක ආධ්‍යාත්මික පවිත්‍රතාව ආධ්‍යාත්මිකවත් නිස්සකිරීතාව. සවාගම නියපොතු බා ගැනීම, වික්ෂුන් වහන්සේ නමක් නම් ඉසකේ බා තබා ගැනීම, සිවුරු කිලක නම් සිවුරු දෝවණය කිරීම, සිවුරු මැ ඉරිලා නම් සිවුරු මතා ගැනීම, සිවුරු පඳු පාද මදින නම් පඳු පවා ගැනීම, පාත්‍ර මන වැදිනා නම් පාත්‍ර මිසසේ කරු කර ගැනීම. මේ විදිහට ශරීරයේ පරිහරණය කළ දේවලුත් පවිත්‍රතාව තබා ගැනීම අත්‍යන්ත වස්තු විසද කිරීතාව. සමාගයේ ආධ්‍යාත්මික ඊළඟට සමන් දැකගෙන නැද සමන් වාදීන පුතුව සමන් පරිහරණය කරන භාණ්ඩ ඒවා දැනිතු විනි වැඩි අපරිස්ත්‍රීන් කියන්නේ නොදී පිරිසුදු සබා ගන්න ඕනේ. ඒ වගේම ඇද ඇතිලි කොට මෙච්චාගේ දුහෝණය කරන දේවල් දුහෝණය කරන පිරිසුදු සබා ගන්න ඕනේ. ඒ වගේ මකර දැල් වැඳලා නම් ඒවා පිරිසුදු කර ගන්න ඕනේ. ජනෙල් ප්‍රති රොද බාව ආදි තැන්වල දූලි නම් අපිසදාන පිරිසුදු කර ගන්න ඕනේ. ඔයගෙන තමන් පරිහරණය කරන පරික්‍රම නම් ඒක පිරිසිදුවෙන් තියා ගන්න ඕනේ. කෝප හැඳි පිරිසිදේ ආදී පරිභෝග වස්තු පිරිසිදුවෙන් සබා ගන්න ඕනේ. ඒ වගේම මල්ලාසන පූජාසන පිරිසිදුවෙන් සබා ගන්න ඕනේ. වතු පිටාව කැලි කඩලෝණින් පිරෙන්නේ නොදී නිතර පිරිසිදුවෙන් සබා ගන්න ඕනේ. ඉදෝ සැත්තංගල නොදා මොම් විවාහ නොදී මදුරුවන් ඇඳෙන දේවල් වලින් ඉවත් කරන එයින් වතු පිටාව පිරිසිදුව සබා ගන්න ඕනේ. මේකට කියනවා බාහිර වස්තු මේ මාත්‍යාත්මක බාහිර වස්තු පිරිසුදුව නැත්නම් එහෙම අර මන දැදෙන්නේ මහන් සැටිල්ලක මොන වේච්ච තේතකක් දාලා ඒ වගේම අත්කඩ මල්ලකින් පහන් ඇටියක් හදලා පහනක් දැන්නොත් පහන එළියට පහනිකම් අඩබන වෙලා නිල යනවා. ඒ මොකද අපිරිසුදු තෙල් අපිරිසුදු ගැටිය අපිරිසුදු පහක් දැච්. ඒ වගේ තමයි වටපිටාව ආධ්‍යාත්මික අපිරිසුදුතාවක් තියෙනවා නම් ඥානය හා සමාධිය කිසිදේ පහදවන්නේ නැහැ අපිරිසුදුයි. යම් කිසි විදියකින් පිරිසුදු පහන් දැකෙල්ලක පිරිසුදු ඕනේ වක්කොට පිරිසුදු පහන් වැටියක් යොදා පහන දැල්වා නම් ඒ පහන් ආලෝකයේ දීප්තිමත්. ඒ වාගේ ආධ්‍යාත්මික බාහිර පරිත්‍රාණයේ යුතුව වඩන සමාධිය වඩන ප්‍රඥාව බොහොම දීප්තිමත් වෙනවා ප්‍රභාස්වර වෙනවා. ඒක නිසා එසේ ආධ්‍යාත්මික බාහිර පිරිසුදු බව ඇති කර ගැනීමෙන් උපන්න ධම්මයේ සම්බොධියක් උපදිනවා. උපන්න ධම්මයේ සම්බොධියංගය අරහත් මාර්ගඥානි දක්වා අභිවෘද්ධියට පත් වෙනවා. අනිකාන ඉන්ද්‍රිය සමත් ප්‍රතිපාදනතා. ඒ කියන්නේ අපේ ආධ්‍යාත්මික සංධානි ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. සති, ඉරිය, මේ සද්ධා, ඉරිය, සති, සමාධි පඤ්ඤා කියලා. සද්ධා ඉන්ද්‍රිය, ඉරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. ඒවා ඉන්ද්‍රිය කියන්නේ සමාත නියමිත කටයුත්තේ ප්‍රධාන නිසා. සද්ධාවේ ප්‍රධානත්වයේ තියෙන්නේ හිත පැහැදිලිව. ඒ ඉතුරුමත් දැනින් සද්ධා ඉන්ද්‍රිය. වීර්යයේ ප්‍රධාන කාර්යය රුකුල් වීම. හිත ඡාතිකයන් දිරිදීම. ඒ ප්‍රධානත්වයේ දන්න බැරින් විරි ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය කියන්නේ කුසල් අරමුණ සිහිපත් කිරීමේ ප්‍රධානය සතිය. ඒ නිසා එනිලා ඉතුරුමත් දැනින් සති ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය කියන්නේ විචරණ සිත ඒකාග්‍රතාවට සමුනවාදීමේ ප්‍රධානත්වය දරන බැවින් ඉසුරුමත් බැවින් ඒකාග්‍රතාවද කියනවා සමාධි ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ සමාරමණකම සත්වාකාරය ගැනීමට ඕභාස කර ගැනීමට ප්‍රධානත්වය දරන බැවින් ඉසුරුමත් බැවින් ප්‍රඥාවට කියන ප්‍රඥා ඉන්ද්‍රිය. මේ පස් වෙනා සමව දෙන්නට ඕනේ. එයින් වඩාත්ම විසදව තියෙනුනේ සත්‍ය. මේ සත්‍ය විසදව තියාගෙන අනෙක් හතර දෙනා සම සමව තියාගන්නට ඕනේ. වීර්යයයි සමාධියයි එවාගෙන වීර්යයයි සමාධියයි ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි. මේ හතර දෙනා සමව තියෙන්න ඕනේ. මේ හතර දෙනා අතමන තිබුණොත් එහෙම සමාධිය වැඩෙන්නේ, ඥාන වැඩෙන්නේ, විපස්සනා ඥාන වැඩෙන්නේ, මාර්ග ඵල වැඩෙන්නේ. මේ පස් දෙනා සම සමව සබා ගන්න, හතර දෙනා සම සබා ගන්න සතිය පෙරට වෙන්න ඕනේ. සතියෙන් තමයි මේවා සම සම බව තේරුම් කරගන්නේ. හරියට රෝද හතරකින් ගමන් කරන ගමන් සතියක මේ රෝද හතර සම මට්ටමටම සුලක නොකරුවා තිබුණා නම් එහෙම නිසිසේ ගමන් කරන්න හැකි වෙනවා. ඒ වගේ තමයි සද්ධා ප්‍රඥා දෙක, විරිය සමාධි දෙක සමෝධය කියන්නේ. සද්ධාව දැනෙන් ප්‍රඥාව අතුෙන් තියෙනවා නම් එතෙන්දී නසුදුසු තැන පහදිනවා. සද්ධාව අතුෙන් ප්‍රඥාව වැඩිෙන් තියෙනවා නම් කෛරාණික වෙනවා. එවැගේම වීර්ය වැඩි වී සමාධිය අඩු වුණා නම් උච්චාචේත වැඩෙනවා. ඉතිරෙනවා. වීර්ය අඩු වී සමාධිය වැඩි වුණා නම් තීනමිතේත වැඩෙනවා. එනිසා මේ හතර දෙනා සමව සබා ගන්න උනේ සතිය. එනිසා ඒ හතර දෙනා සමව සබා ගැනීමට යෝගාවචරය දිනචරියාවක් විශේෂ අනුගමනය කරන්න ඕනේ. වේලාවට හැමදීම ආදී කායික ව්‍යායාම, වේලාවට සක්මන් කිරීම, වේලාවට වාඩි වීම, වේලාවට හිත ගැනීම, වේලාවට වතුර බෙන් පාස වීම, වේලාවට දානිමානී ආහාර පාන නිසිතේ ගතසරුප්පන් දෙමින් පරිභෝග කිරීම, වේලාවට කාය සැතපීම, ඒ කියන සම කටයුත්තක්ම දිනේ තෝරන ඉන්ද්‍රිය සමත් ප්‍රතිපාදන සාමත නුවණින් යුක්තව එක සකස් කරගන්න ඕනේ. එතෙ ඉන්ද්‍රිය සමත් ප්‍රතිපාදන සාමත නම් නූපන්න ධම්මයේ උපදිනවා, උපන්න ධම්මයේ වැඩෙනවා. අනෙක් කාණය තමයි දුප්පඤ්ඤ කුංගල පරිවර්තන සා. ඒ කියන්නේ ධර්මය ගැන, විනය ගැන, මෙලව ගැන, පරලව ගැන, කර්මය ගැන, විපාක ගැන, හේතුව ගැන, ඵලය ගැන, නාම රූප ගැන, ස්කන්ධාතන දාපරාදී ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කුජලෝ ඉන්නවා. ඒත්තරේ ආශ්‍රේ භගිනේ පරිපාතේ ඇතොත් ඒක නොන පිළිීමට හේතු වෙනවා. එවන්නම්ෙන් දැලකේ සිටීම ධම්මයේ වැඩෙන්න හේතුවක් වෙනවා. නූපන්න ධම්මයේ උපදින්න, උපන්න ධම්මයේ වැඩෙන්න හේතුවක් වෙනවා. අඥාත පොකනේ සේන්තා කියන්නේ මෙලෝ මල්ල හොඳින් දන්න, කර්මී පාප හේතුඵල ධර්ම හොඳින් දන්න, නාම රූප ස්කන්ධාතන දාපරාදී හොඳින් දන්න, සත්‍ය ආර්ය සත්‍ය දන්න, පටිච්චසමුප්පාදය දන්න, ධර්මඥානය ඇති, සුත්තමේ ඥානය ඇති කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. එහෙනම් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය වශයෙන් බයුපාසනයේ සිටීමෙන් නෝපන්න ධම්මයේ උපදිනවා, උපන්න ධම්මයේ සහත් මඟනුවණ දක්වා වැඩෙනවා. ධම්මයේ ඥාන ධර්මය පත්‍ය කරලා කියන්නේ මහා බෝසතාණන් වහන්සේ ප්‍රඥා පාරමී දිරු, හේනක පන්විත ජාතකය, විදුර පන්විත ජාතකය, ආගාතමුක පන්විත ජාතකය, එවගේ මහා උම්මක් ජාතකය, මේ ආදී බෝධිසත්ව චරිත තියෙන ප්‍රඥා පාරමී දිරු. එවැනි බෝධිසත්ව චරිත කියවීම මෙලි කිරීම. බුදුබණ පත්තරා දේශනා කළ ධම්මයේ ධර්ම තියෙනවා. පංචස්කන්ධ, දොළොස් ආයතන, හතළොස් ධාතු, සතරදාංග පටිච්ච සමුප්පාද, දෙවිසි ඉන්ද්‍රිය, සත්‍ය වාගේම චතුරාර්ය සත්‍ය, සූවිසි ප්‍රත්‍ය, මේ ආදී ධර්මතාවක්. චිත්ත ජාතක රූප නිර්වාණ මේවා නිතර ආවචන කිරීමෙන් කියවීමෙන් අර ගම්මීර ඥානචර්ය පත්‍යයක නිසා මුල් කොට රූපන්න ධම්මයේ උපදින උපන්න ධම්මයේ වැඩෙනවා. සතති මුත්තදාසී මම සම ඉරියවක සම ක්‍රියාවකදී නුවණින් යුක්තවන්නට ඕනේ. මට සම කටෝත්සකදීම නුවණ එළම සිටේවා කියලා දැඩි අධිෂ්ඨානයෙන් කටෝසු කරන්නාටද රූපන්න ධම්මයේ උපදින උපන්න ධම්මයේ වැඩෙනවා. අත්තිවික්කේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, සත්‍ය යෝනිසෝ මනසිකාර බකුණීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා විරිය සම්බුද්ධං ගත්ත උපාදාය උපන්නස්සවා විරිය සම්බුද්ධං ගත්ත ඉයෝ භාවති ඉයෝ භාවය ඉතිය අසම්මෝසාය සම්වත්ති. ඒ කියන්නේ ආරම්භ ධාතු වීරිය, නික්කම ධාතු වීරිය, පරක්කම ධාතු වීරිය කියලා වීරිය අවස්ථා තුනක් තියෙනවා. සීගතින්න, භාවනා කරන්න, ඉලෙවෙත් පුරන්න, දැයිති වෙන්න, ඥාන වඩන්න, දර්ශන වඩන්න පටන් ගැනීම වීරිය ආරම්භ ධාතු. ඒක දිගට ගෙන යාම වීරිය නික්කම ධාතු. මාර්ග බාධක සියල්ල අතිමහා ඉදිරියේ යාම උත්සාහය පරක්කම ධාතු. මේ කියන ත්‍රිවිධ වීර්ය ගැන නුවණ යෝනිසෝමනසකාරයෙන් කල්පනා කිරීම නෝපන්න විදේ සම්බොජ්ජං උපදෙන්න ආහාර වෙනවා, උපාර විදේ සම්බොජ්ජං වැඩෙන්න ආහාර වෙනවා. එතෙම ධර්මතා ඉපරහක් වෙනවා විදේ සම්බොජ්ජංගේ භාවිතා කරන්නේ. ගමනේ පිටත් ආත්ම සදාකාරිත අපාය භාපත්‍ය වේකනත එන්න පාපා පචායනත යාති මහත් පත්‍ය වේකනත සත්තු මහත් පත්‍ය වේකනත සබ්බමචාරි මහත් පත්‍ය වේකනත සායජ මහත් පත්‍ය වේකනත මුදිත පුංගල පරිවර්ජනත ආරාධනීය පුංගල සේවනත සමදි මුත්තත ඒ කාම 11ක් තියෙනවා ඒකත් එකක් අනුගමනය කිරීමෙන් නෝපන්න වියදී උපදින උපන්න වියදී සහක් නීතියගල දීගිරයෙන් ගීදී වැඩෙනවා. ඊළඟට ආනිසංස ගර්සාවිතාජීවේ ඇතාතියතේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා වීරි කිරීනන්න මාර්ග පලනිවන් ලැබ. අනාගතයමයි මහත් වීරි ගොනොත් මත අනිවාරයෙන්ම මා බලාපොරොත්තුවන ලෞකික ලෝකෝත්තර අධිකම ලැබෙනවා. අද බුද්ධ ශාසනයේ සඳහන් වෙනවා අන්‍ය ශාස්ත්‍රෝ සාතන වීරිය කරන්න දුක් විඳිනවා. බුද්ධ ශාසනයේ වීරිය කරන්න සත විඳිනවා. බුද්ධ ශාසනයේ කුසීතය දුක් විඳිනවා. බුද්ධ ශාසනයේ වීරිය කරන්න සත විඳිනවා. අන්‍ය ශාසනවල කුසීතය සත විඳිනවා. වීරියවත්ය දුක් විඳිනවා කියලා. ඒ වගේම බුද්ධ ශාසනයේ නියම රටේකද ගන්න සතේද ගන්න වීරිය කරන්න ඕනේ කියලා අද සත්මෙහි කියනින් වීරිය උපදිනවා. අපහාබාපත්‍යකනාදීන්නේ එක් සතරනේ වීරිය නොකිරීම නිසා සතර ආපාය අනන්ත දුක් විඳ. මම අද වීරිය නොකළොත් මගේ සතර ආපා ගමන වළක්වන්න පුළුවන්කමක් නැහැ. නිසා මම අද අප්‍රමාද වීරිය කරන්න ඕනේ. මින්මත් අපායට නොයන්නේ මම වීරිය කරන්න ඕනේ කියලා අපාය තාත්තේ කියනින් වීරිය උපදිනවා. සින්න පාපා පචානතා කියන භික්ෂුන් වහන්සේ නමක් ගැනයි. භික්ෂුන් වහන්සේ සමන්ත සිව්පතේ සංග්‍රහකල සදේවතුන්ගේ ඒ සංග්‍රහ මහත්තර කර දීම සඳහා වීරිය වඩන්න ඕනේ. අර මහාමිත්‍ය ස්වාමීන් වහන්සේ වගේ. මහාමිත්‍ය ස්වාමීන් වහන්සේ දොළොස්වරුද්දක් පස්සකලෙනේ භාවනා නෝගී සිටියා. උදාහරණ දොළොස්වරුද්දක්ම සියාතින් ගාමී පිළිගන්නු මව කෙනෙක් සිටියා. ඒ කන්දක් උඩ ආරන්නේ තෙන්නේ කුටියේ තියෙන්නේ කන්ද පාරම ගෙදර තියෙන්නේ. එක දවසක් ස්වාමීන් වහන්සේ සති සම්පජාඤ්ඤයෙන් විදුසිඟා වඩිද්දී කන්දෙන් ගහගෙන වෙලාවේ ගෙදර මවතුමිය තමන්ගේ දියණියට උපදෙස් දුන්නා. දරුව මම දැන් යනවා වැඩකට මං එනකොට දවල්ගේ ඔබේ සහෝදර ස්වාමීන් වහන්සේ තව ටිකකින් බින්ද පාත වැඩි සෝදාසනේ පනෝල වඩා හිඳුවන අන්න ආවතන පරම ආසියන ආවතන ගෙතෙල් හපු ඒවා තියෙන ඕම ප්‍රණීතව දාන හදන මං වෙනුවට පූජා කරන්න. ඒ වගේ මට තව සම්බුල් කට කියලා හදලා කියන්නේ කිව්වා. මේ ගෞරවනාර කන්දෙන් බෑගලෙන ස්වාමීන් වහන්සේ. උනාගේ හදවතට මහා විනිවිද යාමක් ඇති වුණා. අනේ මේ විදිහට තමන්ට මොනම වැඩක්වත් මගේ නැහැ. උපකාරයක් නැති මට මේ විදිහේ ප්‍රණීතව දාන දෙන්න කියලා තමන් සම්බුල් කට හදලා කියන්නේ කියනවා. මේ වාගේ සදහවක් මව්වරුන්ගේ දානේ වරදලා එලෙසයිතුව සිටියොත් මම ලොකු වර්ධකරුවේ. එනිසා මම අද දාන ගන්නේ නැරහත් නුනොත් කියලා ආපසු වැඩිය. කුටියට වැටලා දෙපරිසූර නම ලැකියුවා. මාත්‍රේ කප්පක් කරන භාවනාසනේ වාඩි වුණා. බොහෝ කාර්යයක් හිත දියුණු කරමින් හිදී අප්‍රමාදී ස්වාමීන් වහන්සේ නම. ස්වාමීන් වහන්සේ වාඩි වුණාද සංවේගයෙන් වාඩි වුණේ වාගේ ගමනෙට සමාධි වුණා. සහාගෙන් විපස්සනාට හැරුණා. වැඩි වෙලාවක් ගතේ නෑ සියලු කෙලෙස් නැසාරි හිතේ පස් වුණා. කුටියෙන් හිඳලට වැහිලා තමන්ගේ හිඳ පාකට වෙලාවක් දෙ කියලා හෙවදල්ලා දිහා දැක්වුවා. ඒතකොට වෘක්ෂ ජීවකාවේ කිමත මනුෂ්‍ය වේෂෙන් දාන ගන්න. බරක ගාථාවක් තිබුණා. නමෝතේ පුනිසාජඤ්ඤ නමෝතේ පුනිසුත්ත. ජාතති ආතව පීන දක්ෂිනේ යෝති මාරිස. ආගන්න පුරුෂයන් වහන්සේ උත්තම පුරුෂයන් වහන්සේ උභාසිත මගේ නමස්කාරය වේවා. උභාසිත දික්ලේසි වුණා නේද? ස්වාමීනි, උභාසිත යනි උත්තමයන්ද? මෙන්න පාපයේ ගිරිනමන දුක්පත් මවවරු දුකෙන් මිදෙනවා ස්වාමීනි සින්ද පාපයේ තේලාව තියෙනවා වඩින්න කියලා ආරාධනා කළා. එදා සින්ද පාපයේ වැන්න උන්වහන්සේ දාන වැළඳුවා. එදා ආරක්ෂණ වෙතේ මෞර්තිමේ ගෙදර ඇවිල්ලා ස්වාමීන් ඇහැවා. කොහොමද දරුව ස්වාමීන් වහන්සේ හැදියාට දාන දුන්නා. එය නෑනේ වෙන කවදාකවත් ඇති වෙන සත්‍යතාවද දෙනුනා. හරියට සිතන නෙළුම් මලක් වාගේ ස්වාමීන් වහන්සේගේ මොහොත බොහොම ප්‍රබෝධමත් තිබුණා. ගෞරවණීය ජාතිවිච ප්‍රියද කොච්චරද දිගාමලාගේ ජහවත් වදන කිව්වා. මේ මගේ එක්තම ස්වාමීන් වහන්සේ අද ශ්‍රවණ කෘත්‍යය වස්මානකමේ ඵලයේ ඉඳගන්න ඇති කියලා සන්තෝෂයෙන් සතුටුණා. මෙන්න මේ වාගේ අනුන්දෙන සිව්පත දානේ මහත්පර කර ගැනීම සඳහා හිතා ගැනීම උත්සාහවත් වීම මෙන්න පාඨා ප්‍රචාරණා. එන් නැති ඊරි උපදීනවා උපන්නේදී වැය. යාකබාත පච්චනේතර දානං ඊට බෞද්ධ හිතන්නෝනේ. අපි එසේ මෙසේ වංශක්කාරෝ නෙමෙයි. අපි ඔක්කාර රාජවංශයේ පත මහා සම්මත රාජවංශයේ පදන් වෙන රජ කෙනෙකුටයි. අප පියාණන් වහන්සේ සෙන්දාත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. රෝමයේ අසෝකර උත්තමවාදී මෑණියන් වහන්සේ. ඒ වගේම සුද්ධෝදන මහා භාජා දෙතලාපේ මුතුන් මිත්තනියෝ. සාහබද්ද ස්වාමීන් වහන්සේ රජමල් සහෝදරා. අපි මේ විදිහේ ශාස්ත්‍රීය පරම්පරාවට සාත්‍ය වාසයට පිළිසක්. එනිසා ඒ සාත්‍ය වාසයට පිළිසක් වූ අප ප්‍රමාද වෙන සුදුසු නැහැ කියලා හිතනකොට පිළි ගැනීම. සත්‍යමහත් පච්චවෙකන තාප්‍රාප්ති සාස්ත්‍රුන් වහන්සේ මේ විදිහේ කෙනෙක් නෙමෙයි. පරිසත්‍ය මංගල්‍ය, උත්සත්‍ය මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, ධම්මත්‍ය මංගල්‍ය, පරිනිර්වාණ මංගල්‍ය. ඔය තම අවස්ථාවකදී සා විශේෂ දේශනාවක් අවලදී දස දහසක් රූපසාත් කම්පාණයද කම්පාත රුත්තමේ. උදාහරණ මේ නිවිදේ බෝධි සම්භාරය රුත්තමේ. මේ තරම් පුදුම ආශ්චර්ය අද්භූත ආත්මභාවයක් පරිහරණය කළ අති ශ්‍රේෂ්ඨ වූ අද්විතීය වූ ශ්‍රේෂ්ඨ සාතුරු වාසේ නම. උදාහරණගේ ශ්‍රාවක සිද්ධ මාතපත් වූ මම කුසීතව සිටීම සුදුසු නෑ කියලා සාතුරු ගුණමාතකාව කිරීමෙන් ගීගි උපදිනවා. රාජයම සම්බ්‍රමචාරි මහත් පච්චවෙකලදාගේ මගේ පෙළපෙතේ අපට සහභාගී දෙසේ සබ්බ්‍රමචාරීන් වහන්සේ එසේ මෙසේ උත්සමියෝ නෙමෙයි. ප්‍රඥාවෙන් අගචන්පත් සරුවත් මහ රහතන් වහන්සේ. ඉන්දියෙන් අගචන්පත් වූ මහ මුගලන් මහ රහතන් වහන්සේ. දුතාමෙන් අගචන්පත් වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. සික්ඛාපදී අගචන්පත් වූ රාහුල මහ රහතන් වහන්සේ. ධර්මභාගාධාරික සතිමන්ත ගතිමන්ත නිතිමන්ත බෞද්ධත උපස්ථාන තනතුරුලාභී අනුමානියන් වහන්සේ. එවම උත්කමයන් වහන්සේලාගේ සාධනය තමයි අපි මේ හැතරෙන්නේ. උන්වහන්සේලාගේ වැඩෙන සබ්‍රමචාරීන් වහන්සේලා. උන්වහන්සේලා අනුමමක් කියන කරන්නේ මෙතන හිතනකොට නූපන්න වීදී උපදිනවා උපන්න වීදී වැඩෙනවා. සාහක මහත් පච්චවේකන දා කියන්නේ මේ බුදුසසුනේ දායාදේ අපි ශ්‍රේෂ්ඨයි. මොනවද? සතර මඟ ඵල පිළිවෙලින් ලැබෙන සද්ධා විදිය සති සමාධි ප්‍රඥාදී ගුණ සම්භාරය. මේවා ලබන්නට නම් කුසීතවත් ලැබෙන්නේ මෞර්යයන් සතු ධර්මයේ වර්ධි මාර්ගයේ ඥාන මෞර්යයන්ගේ දායාද වස්තුවට හිමි වෙන්නේ නැහැ. මෞර්යයන් දරුකමින් ඉවත් කරනවා අපේ කරු දරුවා. ඒවා මේ මම අපේ කරුණේ වත් බුදුරජාණන් වහන්සේ උපදේශ පරිදි දෙන්න ප්‍රවතුනොත් දීනේ නොකොනොත් දීනේ නැක කුසීතේ ප්‍රයත්නොත් මට ලැබෙන තේන සාසන දායාදී අහි දෙනවා. ඒවා මේ මම සාසන දායාදේට ආර දායාදේට හිමි කරුවක වෙනත්නම් උත්සාහවත් වෙන්න ඕනේ කියලා පිළි කරනවා. අනෙක් කාමයේ තමයි කුසීත පුද්ගල පරිවර්තනතා. ඉතින් ධර්මයක් විනයක් ඉගෙන ගන්නකොට බණක් භාවනාවක් නැතුව කුසීතකමින් අලසව ගත කරන්නම් යහතෙන් වැඩේ. ආරම්භයේ පුද්ගල සේනතා. හැම ඉරියව්වකදීම උත්සාහ වීර්යයෙන් ආරම්භ වීර්යයෙන් කටයුතු කරන අප්‍රමාදී උත්තමයන් වහන්සේලා දැකලා අහලා ඒ අනුව අනුගමනය කිරීම. කඩනි මුත්තතා මම සෑම කටයුත්තකදීම සීරියෙන් යුක්තව කටයුතු කරන්නේ කියන අදිෂ්ඨානයෙන් සිටියේ. මේ කාරණය කරන් එකක් එකක් අනුගමනය කිරීමෙන් නූපන්න සීරිය සම්පත්‍යං උපදිනවා. උපන්න සීරිය සම්පත්‍යංගය සහත් මගනුවන දක්වා මතුපදේට පත් වෙනවා. අත්තිවික්කනේ තීසතා තීසසම්පත්‍යංග තානියා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුනීතාරෝ අයමාහාරෝ අනුපන්නස්වා පීත සම්බුද්ධංගස් උපාදා උපන්නස්වා පීත සම්බුද්ධංගස්වාය සිතේ අසම්මෝදා දීවෝ භාවාය නෙල්ලු වේකුල්ලා සංවත්ත සිතයන ප්‍රීතිය වැඩන අරමුණු තියෙනවා සිතයන කාරණා තියෙනවා ඒවා යෝනිසෝ මනසිකාරින් කල්පනා කිරීම නිසා සිතේ වැඩෙන්නේ ආහාරයක් වෙනවා ඒ කවරක්ද පීතිය වැඩෙන කියන කරුණු මෙතන කරුණේ 11ක් හේතුව වඩන්ද අවශ්‍යලා තියෙනවා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති දානානුස්සති දේවතානුස්සති උපසමානුස්සති රූප පුද්ගල පරිවර්ජන සාසනීය පුද්ගල සේවන සාපසාදනීය සුද්ධන්ත පත්‍යකනතා පරිදි මුත්තතා මේ කාර්යය 11ක් තියෙනවා බුදු ගුණ වර්ජන කරන්න කරන්න සීත සම්බොජ්ජංගේ වැඩෙනවා ධාත්මන සංගුණ අනුස්සති භාවනා. මේ අනුස්සති භාවනා හතෙන් එකක් එකක් වඩන්න වඩන්න නූපන්න ප්‍රේති උපදිනවා, උපන්න ප්‍රේති අභිවර්ධනය වෙනවා. එයාම ලෝක පුද්ගල පරිවර්තනතා සමුළුවන් ගැන ධර්ම විනය ගැන ප්‍රතිපත්ති ගැන කිසිම පැහැදීමක් නැති, කිසිම උනන්දුවක් නැති. එයාම දුර්මුඛ භාවයෙන් කටයුතු කරන, විමුඛ භාවයෙන් කටයුතු කරන පුද්ගලයන් යන දැක්වි. සිනිද්ද පුද්ගල සේවන සාධීවේ සමුළුවන් ගැන, සත්පත්‍රය ගැන, ධර්ම විනය ගැන, සීලය ගැන, ප්‍රතිපත්ති ගැන, සමුදේ ප්‍රාර්ථනා භාවනා ගැන දේවාදෙන ස්වරම ප්‍රබෝධමත්කින් ඉන්නේ. ඒකුණ එනම් මාක් වාද ප්‍රබෝධමත්කින් ධර්මය ගැන පහදීමෙන් යුතුයි නැත්නම් ආදර්ශිත ජනිය. මතාවිනේ සොත්තත් පච්චරේ කරනවා කියන්නේ හිත පහදින මහබෝධතුමන් වහන්සේගේ බෝධිසත්ව චරිත. එවැනිම සරුවත්යන් වහන්සේ විසින් දේශනා කළ ලද සිතේ සද්ධාව වැඩෙන, සිතේ ප්‍රබෝධයේ වැඩෙන විශේෂ දේශනා තියෙනවා. ඒ වාස්ත්‍රවණේ කිරීම එවැනි කිරීම. සතලි මුත්තකා කියන්නේ මම සමිතියව කදීම ඒක සම්පත්‍යන්නේ වඩන්නේ කියන දැඩි අස්ථානිය යුක්තව කටයුතු කෙරේ. මේ එකක් එකක් පාදා යෙදීම නිසා රූපන්න සීත සම්පත්‍යන්නේ උපදිනවා, උපන්න සීත සම්පත්‍යන්නේ රහත් මඟ නුවණ දක්වා අධිවත්‍යයට පත් වෙනවා. අත්තිදෙක්කේ කායපත්ත විචිත්තපත්ත සතයෝනිතෝ මනසකාර බහුදීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා පත්තදි සම්බුද්ධං උපාදාය උපන්නස්වා පත්තදි සම්බුද්ධං ගත්තාය සිටිය අතමෝතාය සිනෝ භාවාය හේකුල්ලාය භාවනාය පාරිපූර්ය සම්මත්තති. ඒ කියන්නේ කායපත්තදි චිත්තපත්තදි කිය අශෝභන චෛතසික ධර්ම දෙකක් තියෙනවා. මේ ශෝභන චෛතසික ධර්ම දෙක යෝනිසෝ මනසකාරයෙන් මෙනෙහි කිරීමෙන් නූපන්න පත්තදි සම්බුද්ධං යේ උපදීන උපන්න පත්තදි සම්බුද්ධං සහස් බගනෝන දක්වා වැඩෙනවා. එසේ පත්තදි සම්බන්ධයන් ගේ වැඩෙන ආහාර වෙන ධර්මතා කියන අටක්. අනේක භෝජන සේවනක, උසුසුක සේවනක, ක්‍රියාපත සුක සේවනක, ලෝක පුද්ගල පරිවර්තනක, කාය ධාරක පුද්ගල පරිවර්තනක, පස්සත් කාය පුද්ගල සේවනක, සත්‍යස්ස ප්‍රයෝගක, සදලි මුත්තක, ඒ කාට අටයි. අරිහත් භෝජන සේවනතා කියන්නේ සමුප්‍රාප්තනා භාවනා වඩන කෙනෙක් නිර්වන්ද පුළුවන් සහල්ප ආහාරයක් ගන්න ඕනේ. ඔය මස් මාංශ එවැගේම තවත් බරපතල කාර්තක ආහාර පාන ගැනීම කාය දරක භාවය කියනවා. කය ගැනීම, කය වේත, කය දරකරු ගැනීම කියනවා. ඒකේ සත්‍යත් වෙන්නේ ඒක නිසා ධනිතම සමාජයේ කය සහල් වේද මහයෙන් නිර්වන්ද පුළුවන් දානහත් ඇති නොවන ආහාර ගැනීමට පුරුදු වීම. ඒක තමයි චිත්ත නිත භෝජන පරිභෝගී කියලා. චිත්ත කියන්නේ සමාන සෞඛ්‍ය හා පහසු නිර්මයක් ආහාර පාන. ඒ වගේම චිත්ත කියන්නේ තමක් ගන්නට ඕනේ. දැන් දසු මදුරුණක් සමාන චිත්ත කරයි. නමුත් ඒ ගොඩාක් ගත්තොත් වැඩ වෙනවා. ඒක නිසාම පමණ දැනගෙන මේ සමස්ත අවශ්‍ය ආහාරය ගැන කියන. ඒක නිසා පරිමිත භෝජන සේවන සෑම නැතුව මේ රස නියම ගොනම නේ. පතනේ වහගන්නේ මෙතන පණේක කියන්නේ උතුම් ආහාර. උතුම් කියන්නේ හිතවත් ආහාර, සමන්ගේ ශරීරෙම හිතවත් ආහාර. එතකොට ඒක දැන් පණේක කියන වචනේ භෝජනා කියන්නේ රස කියන එකනේ. ඒක වැරදි. දැන් කියන සම්මා මජ්ක්‍ධිමා ධම්මා පණීතා ධම්මා කියන නිකමාතිකාවක්. එතන කියන ධම්මා කියන්නේ පහක් ධර්මන අකුසල ධර්ම. මජ්ක්‍ධිමා ධම්මා කියන අකුසල හැර ලෞකික ධර්ම. පණීතා කියන්නේ ලෝකෝත්තර ධර්ම. එතන පණීතා කියන උසස් කියන ශ්‍රේෂ්ඨ කියන. ඒ වගේම තමයි පණීත භෝජන සේවනතා කියන්නේ මගපර නිවන් ලබන්න වැඩ කරන්නේ කොට පහස් වීරමේ සැලසෙන මෘදු ආහාර පාන තමයි මෙතන පණීත භෝජන. ඊළඟට උසස්ක සේවනතා කියන්නේ කාලුණේ. දැන් සමහර කෙනෙකුට උදේ සාමර කාලුණේ භාවනා සත්‍රාය. සමහර කෙනෙකුට දවල් සමාධි හන්දේ සමාධි රාත්‍රි කෙරේම බලවත් වෙනවා කියනවා. ඒ වෙනවා නම් කාලුණේ පවතින්නේ. ඒ කාලුණේ තමයි තෝරගන්න ඕනේ භාවනා කරන කෙනෙක් මේ භාවනාවේ සුදුසු වෙලා. ඒ අනුව තමයි භාවනා පුරුදු කරන්න ඕනේ. ඒකට කියනවා උසුසුක සේවනතා. ක්‍රියාපත සුක සේවනතා කියන්නේ අතක් කෙනෙකුට වාඩි වීමේ ඉරියව සුදුසුයි. අතක් කෙනෙකුට හිතක, අතක් කෙනෙකුට සක්මද, අතක් කෙනෙකුට ආශ්‍රයද. ඉතින් මේ තම තමගේ ශරීර සත්‍යය අනුව සාත් සත්‍යය අනුවයි ඉරියව සුදුසු වෙන්නේ. සමහර සුදුසු ඉරියව උදාහරණ ඒ සහන ඉරියවේ භාවනා කිරීමේ නූපන්න පත්තක් උපදින උපන්න පත්තක් ගැන. ලෝක කාර්යකෝකල පරිවර්තන දාසිය බොහෝම දරණ චනුගතිය නුවන පරිණ වැඩ කරන කලබලකාරී කුසියල ඉන්නවානේ එයත් ගාතයෙන් කරේ සත්‍යතා කුකල සේනදා කියන්නේ සත්‍යයෙන් සම්පජන්යෙන් පියවර නගන සත්‍යයෙන් සම්පජන්යෙන් කතා කරන සත්‍යයෙන් සම්පජන්යෙන් ඉරියව් පවත්වන සත්‍යයෙන් සම්පජන්යෙන් දවස ජීවෙන සංඥා මිත්‍ර ඉන්නවා එහෙනම් සංඥා මිත්‍රයන් ආශ්‍රය කිරීම නිසා සමාධියේ සිටි සත්‍ය සම්පත්‍ය උපදිනවා උපන්නපත්ත්‍ය ජලිනවා මජ්ජත් ප්‍රයෝගතාන්‍ය වැඩගත්තිය මජ්ජත් ප්‍රයෝගතා කියන්නේ කම්මස්සකතා පත්‍යෙකන ඒ කියන්නේ දැන් අපිට හැම වෙලාවෙම එකම සැපේ කියන්නේ නැහැනේ සමාතොන්න කයිනේ දෙනවා දනිස්සේ දෙනවා එහෙම නැත්නම් මත් සුදු පෙරෙනවා එහෙම නැත්නම් මේ මත් නැස් වල මූනේ වහනවා සත්‍ය දැනෙනවා සහතිය යගිරි නෝතේ මේ පරිබෝධ වෙනවා එයා මේ සමාත ආශ්‍රය කරන කුජලයන්ගේ පස්සක්තියේ වැඩීමේදී යන අපේ බණ භාවනාවන් පිළිවෙත් පුරන්නන්ට නොයෙක් මේ කටහසුදා වෙනවා. සමහර කෙනෙක් දුක් කියනවා, සමහර කෙනෙක් කොම් කරනවා, සමහර සීතල ආහාර උන වෙලාවේ උණුසුම් ආහාර වෙනවා. උණුසුම් ආහාරුන් සීතල ආහාර ලැබෙනවා. ලුණු අවශ්‍යලා ලුණු නැතුව ලැබෙනවා. ඔය වාගේ ඒකතාවය අපහසුතා හිට පුළුවන්. එක්කෝ සීතල, බාහිර සීතල, බාහිර උණුසුම බරපීඩාවයි නැති මඳුරු පීඩාවයිනවා. ඉතින් මේවා ගැන සමහරව කලකිරෙනවා. මේ මෙතනද මේක මහා කරදර තැන කොහොමකෝ වැරදි. ඉතින් මිහිතාන්න දෙනවා කරුණු සාහතියක්. මේ ප්‍රධානම කාරණේ කම්මස්සකතා. මේ හැම දෙයක්ම විපාකවාර. මේ විපාකවාර ඉමේ ලැබුණනේ දෙවියෙක් භූතෙක් පිසාචයෙක් කියලා දුන්නා නෙමෙයි. මනුස්සෝත් මේවා කර දුන්නා නෙමෙයි. මේක සමාපස්සේන සාංසාරික විපාකවාර. සතරදී අපි අත්හැරලා කියනවා ඒක හේත විපාක අපි පසුපස වෙනවා මේකදී අපි නුවණින් ඉවසන්නට ඕනේ ඒ කියන්නේ විදිට්ඨා සංඥා කන්ති ඥාන මේක නුවණින් දැනගෙන ඉවසන්නට ඕනේ එසේ ඉවසීමේදී අන්න මත්‍යත් ප්‍රයෝගතා එතෙන්දී නූපන්න පස්සක් උපදින නූපන්න පස්සක් වෙනවා කර්මය ගැන අනුස්මරණය කිරීමේ සතරදිමුත්තා කියන්නේ මම හැම ඉරියව්වකදීම අද ක්‍රියාවකදීම සංසිඳීමෙන් කටයුතු කරන්නට ඕනේ කියන දැඩි අදිස්ථානයේ යුක්ත වීම. එන්න මේ කාරණා හත අනුගමනය කිරීමෙන් නූතන පස්සති සම්බොජ්ජං උපදිනවා. උපන්න පස්සති සම්බොජ්ජංගය ඥාන මාර්ගඵල අරහත් මාර්ගඵලය දක්වාම අභිවෘද්ධියටපත් වෙනවා. ඊළඟට කියන්නේ සමාධිය ගැන. අත්‍යවශ්‍යයි සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං ධර්ම යෝනසෝ මනසිකාර බහුනී කාරෝ අයමාහාරෝ අනුබ්බන්නස්සව සමාධි සම්බුද්ධං ගස්සුප්පාදාය උප්පන්නස්සව සමාධි සම්බුද්ධං ගස්සේ ඉතියා සම්මෝසාය නියෝ භාවාය මේ කුල්ලාය භාවනාය පරිපූර්ණියා සංවත්තති සමත නිමිත්ත අභ්‍යග්ග නිමිත්ත කියලා කියන්නේ සමත අරමුණු සමාධි වඩන අරමුණු පතිනාරමුණු අසුභාරමුණු ආස්වාදපස්සාදී ප්‍රතිභාගාරමුණු ඒ සමත නිමිත්ත එවැගේම ඒ සමාධියටත් කියනවා සමත නිමිත්ත අභ්‍යක්ක නිමිත්ත කියලා මුලින් මුලින් ඇති වෙච්ච සමාධිය ඊළඟ සමාධියට නිමිත්තක් වෙනවා කාරණයක් වෙනවා එතකොට මේ සම්බන්ධ යෝනසෝ මනසකාරය නූපන්න සමාධි උපදින්න උපන්න සමාධිය වැඩෙන්න ආහාරයක් වෙනවා ඊළඟ සඳහන් වෙනවා සමාධිය වැඩෙන්න ධර්මදා 11 තමයි බව නිමිත්ත කුසලතා වාකුයිසන ක්‍රියතා ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා සමයේ චිත්තස්ස පග්ගන්නතා සමයේ චිත්තස්ස නිග්ගන්නතා සමයේ චිත්තස්ස අජ්ජුපේක්ෂණතා සමයේ චිත්තස්ස සම්පාසනතා අතමහත් පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල සේවනතා ධානමෝක්ක පච්චමේකනතා සතරිමුත්තතා මෙන්න මේ කාරණා 11යි එම් පදමෙන් නිමිත්ත කුසලතා තමා වඩන සමත භාවනා සම්බන්ධ පරිතරම නිමිත්ත මේකයි උපහා නිමිත්ත මේකයි ප්‍රතිභාග නිමිත්ත මේකයි ඒ ඔක්කොම නෝනියෙන් දැනගෙන තියෙනවා ඒ නිමිත්ත පහළ වෙන්නේ මෙහෙමයි ඒක රකගන්නේ මෙහෙමයි ඒක දිනු වෙන්නේ මෙහෙමයි ඒක බිඳෙන්නේ මෙහෙමයි ඒක දුක රූපප්‍රේත මේවායි ඔක්කොම දැනගෙන තියෙන්න ඕනේ. දැනගෙන තියනවා නම් සමාධිය රූපන්න සමාධිය උපදින උපන්න සමාධිය වැඩෙනවා. වාස්තුවේ සදකිනේට ඉතින් සමස්ත පරිපාදන දාකින දෙක සංවේදයේ මුත්‍යංගෙදි කියපු විදිහමයි. අත්‍යත්ත බාහිර පිරිසුදු බාහිර වාස්තුවේ සදකිනේට. ඉන්ද්‍රිය ධර්ම ද ඉන්ද්‍රිය ධර්ම පස්සෙනා තම තමව ලබා ගැනීම ඉන්ද්‍රිය සමස්ත පරිපාදන දා. ඒකත් එකක් රූපන්න සමාධිය උපදින්න උපන්න සමාධිය වැඩෙන්න හේතු වෙනවා. අනිත් කාමයේ සමයේ චිත්තක පස් ගන්නට හිත යම් වෙලාවක දීන වෙනවා නම් කියන්නේ දීන මිත්‍යයට බර වෙනවා නම් අලක වෙනවා නම් නෝනින් කල්පනා කොට හිත ත්‍රිමත් කරගන්න ඕනේ. ඒක පස් ගන්නට. සමයේ චිත්තක නික් ගන්නට කියන්නේ සාමාන්‍ය චිත්තේ විසිරියාම බහුල වෙනවා. උද්දච්චේ බහුල වෙනවා. වීර්යය බහුල වෙනවා. එතෙන් දී නෝනින් සලකා ඒ වීර්ය සමභාවයට ගැනීම සමයේ චිත්තක නික් ගන්නට. සමයේ චිත්තක අත්‍යුක්ෂණතාදී ඒ කියන්නේ හිතේ වීර්ය වැඩිත් නෑ අඩුත් නෑ බොහොම සම මට්ටමට භාවනාව කරනකොට එතෙන්දී තියෙන ඕනේ උපේක්ෂාව. අත්‍යුක්ෂණතාවේ මධ්‍යස්ථව තමන්ගේ භාවනා කටයුතු යෙදෙනවා. ඊළඟට සමයේ චිත්තක සම්පහසනතාවේ මේ භාවනා කිරීමෙන් එක වරද සියල්ල සම්පූර්ණ වෙන්නේ නෑ. ඉන් දින ගණන් සති ගණන් මාස ගණන් වැඩ කරනවා. ඉතින් වැඩ කරනකොට අනේ මේ භාවනා කිසිම නෑ රසයක් කියලා නිරත බවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කායික දුර්වලතාවය ඇති වෙන්න පුළුවන්. මනසේ පහස් වැටීම් ඇති වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවල බුදුගුණ සිහි කිරීමේ, දහම් කුණ සතුගුණ සිහි කිරීමේ, අර්ථ සංවේගවත් සිහි කිරීමේ හිත සම්පාදනය කරන්න ඕනේ. හිත සතුට කරන්න ඕනේ. හිත ප්‍රබෝධමත් කරන්න ඕනේ. සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලය අවදි කරගන්න ඕනේ. ඒක ඉන්නේ සම්පාදනයට. මේ ධාතිතේ සමාධි උපදින උපන්න සමාධිය වැඩෙනවා. අසමාජික පුද්ගල සේවන පරිවර්තනතාව කියන්නේ ඉලියෙම සමාධියක් නෑ. නිරන්තරයෙන් කාර්ය නිකුරණය කරමින් කාය ධනතුකම් ඇතුව කටයුතු කරනවා. අර ඒක උනවා මේ දුනවා අර වැඩේ කරනවා මේ වැඩේ කරනවා කිසියෙම සමාධියක් ඉන්නේ නෑ. කතා කරන්න කියත් බොහොම කලබලයි. වැඩක් කරන්න කියත් බොහොම කලබලයි. ධානි ගන්න කියත් ආහාර ගන්න කියත් බොහොම කලබලයි. මේ හැම විදිහේ කලබලකාරී ගතියදී අසමායක පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් ගලකී. සමාජ පුද්ගල සේවනතාවදී සෑම කටයුත්තක්ම සමාජයෙන් කරනවා. යන්නේ සමාජයෙන්, වාදයන්නේ සමාජයෙන්, හිතගෙනන්නේ සමාජයෙන්, කතා කරන්නේ සමාජගතව, වැඩක් කරන්නේ සමාජගතව, අමදින්නේ සමාජගතව, වතුර ප්‍රාර්ථනේ සමාජගතව, සමාධිය කියන්නේ සත්‍වබ්බව මෙතන. ඒ විදිහේ සත්‍වබ්බව පුරුදු කර කල්යාණ මිත්‍රයන්ගේ දැකීම ආශ්‍රය කිරීම අනුගමනය කිරීම නිසා නූපන්න සමාධි උපදින උපන්න සමාධි වැඩෙනවා. අනික කාණේ තමයි ධාන විමුක්ත පච්චේකනත. ඒ කියන්නේ මහා බෝසතාණන් වහන්සේ අත්ථ සමාප්‍රත්‍ය පංචවිද්‍යා ලැබූ හැටි. ලෝකුරා බුදුබණ පස්සෙලා මේවා දේශනා කළේ ඇති. ඒ ඒ ධාන ධර්ම සමාධි ධර්ම අභිඥා ධර්ම විමුක්ත ධර්ම ඒවා නුනින් එළිය කිරීම නිසා ඒ සම්බන්ධ ධර්ම දේශනා තහන් වීම නිසා ඒ ධර්මයන් ගැන නිතර නිතර ආවර්ජනා කිරීම නිසා නූපන්න සමාධි උපදින උපන්න සමාධි වැඩෙනවා. තද නිමුත්තාදී මම සෑර එළියවකදීම සමාධියෙන් යුක්ත වන්නට ඕනේ, සංපත් බලෙන් යුක්ත වෙන්නට ඕනේ කියන දැඩි අදිෂ්ඨානයෙන් කටයුතු කරනවා. ඒක නිසා නූපන්න සමාධි උපදින උපන්න සමාධි වැඩෙනවා. මෙන්න මේ කාර්ය 11 අනුගමනය කිරීමේදී උපන්නා වූ සමාධි සම්පොච්චංගයේ සිට උපදිනවා. උපන්න සමාධි සම්පොච්චංගයේ සාමගනවන දක්වාම අභිවෘද්ධියට පත් වෙනවා. දැන් මේ උපේක්ෂා සම්පොච්චංගයේ ගැන අත්‍යවිච්ඡේ උපේක්ෂා සම්පොච්චංග ධානිය ධම්මා සත්‍යෝ නිසු මනසිකාර බහුලීකාරෝ අයමාරෝ අනුපන්නස්සව උපේක්ෂා සම්පොච්චංගස්ස උපාදාය උපන්නස්සව උපේක්ෂා සම්පොච්චංගස්සය සම්බුද්ධංගාය උපේක්ඛා සම්බුද්ධංගස්ස තිතිය අසම්මෝසාය තියෝ භාවය මේ කුල්ලාය භාවනාය පරිපූර්ණිය සම්වස්තති. උපේක්ඛා සම්බුද්ධංගේ වැඩෙන්න කරුණ තියෙනවා. ඒ සම්බන්ධව යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නූතන් උපේක්ඛා සම්බුද්ධංග උපදින්න ආහාර වෙනවා. උපන් උපේක්ඛා සම්බුද්ධංගේ වැඩෙන්න ආහාර වෙනවා. මේ මොනවාද ධර්මතා පහක් තියෙනවා. උපේක්ඛා කියන්නේ මෙතන සතර මධ්‍යස්ථතා උපේක්ෂාවයි. උපේක්ෂා 10ක් තියෙනවානේ. උපේක්ෂා 10ෙන් හතක්ම තියෙන්නේ සතර මධ්‍යස්ථතා උපේක්ෂා. සතර මධ්‍යස්ථතා කියන්නේ සෝමන සාධාන ඡායක ධර්මයන්ගෙන් එකක්නේ. සෝමන සාධාන ඡායක ධර්ම 19ක් තියෙනවා. එයින් ඉතා වැදගත් එකක් තමයි මේ සතර මාර්ගයත් සහ උපේක්ෂාව. එතකොට මේ සතර මාර්ගයත් සහ උපේක්ෂාව මෙතන ගැනෙන්නේ ප්‍රියමනාප වස්තුන් ගැන මදහස් බවයි. ප්‍රියමනාප වස්තුන් ගැන මදහස් බව තමයි උපේක්ෂාවත් මුචයන්ති වේ. ඒක දැන් කරුණු කියන කොට පැහැදිලි වෙනවා. සත්ත මජ්ජත්තා සංඛාර මජ්ජත්තා සත්ත සංඛාරේ හේනායන කුංගල පරිවර්ජනතා සත්ත සංඛාර මජ්ජත් කුංගල සේවනතා කලදිමුත්තා මෙන්න කාරණා පහ. සත්ත මජ්ජත්තා කියන්නේ තමන්ගේ ප්‍රියමනාප පුජ්‍යයන් ගැන මදා. දැන් දෙමව්පියෝ ඉන්නවා. දෙමව්පියන්ට දරුවෝ බොහොම ප්‍රියමනාපයිනේ. කවුරුහරි හිටින අනේ මේ පුතා මට ටිකකට එවන්නේ මේ අහවල් වැඩේ කරගන්න. ඉතින් දෙමව්පියෝ කියන අනේ මේ දරුවා නම් දෙන්න බෑ. මේ දරුවා ලස්සනීමේ තියෙනවා. ආවල් වැඩේ තියෙනවා. එවත් යාකර දරුවා යවනවාට අත්පැත්තේ. අන්න සත්‍යයෙන් ලායන බව. එහෙම නැත්නම් ආවදයි මේ වැඩේ කරන්නේ පුතා කියලා හරිනවා. දැන් වික්ෂුන් වහන්සේ නමක් නැත්නම් ශිෂ්‍ය නමකට තාවකෙනෙක් කියලා මේ සාමනෙල නම දෙනවාද මට මේ අහවල් දෙක කප කරගන්න. මේ දෙහත්ත කප කරගන්න. ඒ චෝර පරපවා ගන්න. එතකොට ඒකන මැදිහත්ව දෙනවා. හොඳයි කියලා වැඩේ කර දෙන්න. උපේක්ෂකයි. ඒකෙන් සියම පරිකමක් නැගෙන සත්ත්ව මැදිහත්තා. සංකාර මැදිහත්තා කියන්නේ පරිභෝගන දේවල්. දැන් වික්ෂුන් වහන්සේ පරිහරණය කරන දේවල් කියනවා. දැන් වික්ෂුන් වහන්සේ පාත්‍රේ, කොටුවත්තේ, තාවනත්තේ, චූරේ, පාස්කල කයන, පොල්ලොස්ව මේ වගේ දේවල් කියනවානේ. මොන කෙනෙක් ඡයලක අනේ මේක මට ටිකකට දෙනවද? සවදායක දෙන්න බෑ. ඉතින් ඒකට හරිය වාකටයි. එමනේ මේ සංකාර මාර්ගයට තාපුජ්‍යය කියනවා තාපේ ගන්න. ඒක වැඩ ගන්න. ඒ වැඩ ගන්න තමයි තියෙන්නේ. ඉතින් කිසියෙම අල්මාක් නැතුව ඒක පරිහරණය කරන්න දෙනවා. අන්න ඒකනේ සංකාර මාර්ගයට තා. සත්‍ය සංකාර කියලා අනුකම්පලතාව පරිවර්තනදා තියෙන්නේ. අරවාගේ කුජ්‍යණයක් ගැන හරි, දෙයක් ගැන හරි, තමන් බොහෝ ප්‍රේමනාප දෙයක් ගැන ඉතරනේ අදීගෙන ගදීගෙන දැන් කියනවා මේ ආව සාමනේ ළම දෙනවා දෙසිකස් බා ගන්න අපට උපකාර වෙනවා දැන් ළම දෙන්න බෑ කෙනෙක් කියලා පුරා කරගන්න අන්නේ කුජලයා කෙනෙක් හේලායද කිසි වෙච්චක තමයි රෙපටි උදාන්නේ නැහැ කෙනෙකුට උපකාර කරන්න දෙන්නේ නැහැ ඒ වගේම යම් කෙනෙක් ගාවිය දැන් කියලනවා මගේ දෙසිකස් බා ගන්න අපට ඒක දෙන්න බෑ කෙනෙක් කෙනෙකුට පාස් කරන්න දෙන්න බෑ ඒ වගේම තමයි මේක කෙනෙක්වත් අල්ලන්නවත් දෙන්නේ එයා සත්‍ය සංකාරකේ රායන හේලාන කියන්නේ දැඩි දැඩිනුම් කටයුතු කරනවා. අන්නේ වාගේ පුජ්‍යලයන්ගේ ආශ්‍රයෙන් වැඩේ සිදීම. සත්‍ය සංකාර මැදත් පුද්ගල සේවනතා ප්‍රිය පුජ්‍යලයන් ගැන මේ වස්තුවකට කිසිම අල්මක් නැහැ. ඕනම කෙනෙකුට ඕනම දෙයක් ඕන වෙලාවක පරිහරණය කරන්න ඉඩ දෙනවා. ඒ විදිහට අර ඇදීන් දෙකෙන් වලින් හිත මැදහත් මේ මුදාගෙන නැක්කම සත්‍ය සංකාර මැදත් පුද්ගල යනි පුජ්‍යලයන් දැකීම මාත්‍රේ කිරීම මේ මොජ්ජංග යනි උපේක්ෂා මොජ්ජංගය ගැදෙන්නේ ආහාරයක් වෙනවා. බදදි මුත්තකා කියන්නේ හැම ඉරියව්වකදීම මම උපේක්ෂා සම්බොජ්ජංගය වඩන්නේ මේ කියන දැඩි අවස්ථාවෙන් කටයුතු කිරීම. මෙන්න මේ කාරණා පහ අනුගමනය කරනකොට නූපන්න උපේක්ෂා සම්බොජ්ජංග උපදිනවා. උපන්න උපේක්ෂා සම්බොජ්ජංගයේ අරිහත්ත්වයට දක්වාම අභිවෘද්ධියටපත් වෙනවා. ඒ සරුවඥා මහත්මයේ මේ මුත්‍යං විදර්ශනාවේදී මේ කර්ම සියල්ලම දේශනා කරලා තියෙන්නේ ඒක වඩන යෝගාවචරයාගේ එකක් එකක් අනුගමනය කිරීමෙන් මේ මුත්‍යං ධර්මයන් කාමාවචර සත්‍ය විසුද්ධි තියෙනවානේ කාමාවචර මාර්ගයට දැන් සීල විසුද්ධි චිත්ත විසුද්ධිය විශේෂයෙන් ගැටෙන්නේ මාර්ගතවතේ අනිත් සියලුම විසුද්ධි කාමාවචරයි නිත්‍ය විසුද්ධි සංකාරකන විසුද්ධි මාර්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි මේවා කාමාතර කුසල ජලන් සිද්දුයි ලැබෙන්නේ. එතකොට මේ කාමාතර කුසල ජලන් වලදී මේ බොච්චංගහත ආරභාග ප්‍රතිපදා රසයෙන් සිටිය ගැටෙනවා. ඊළඟට සෝවා සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගාචාර නැමැති ඥාන දර්ශන විසුද්ධියේදී මේවා භාවනා වශයෙන් අනුගීතපත් වෙනවා. ඒ ආරියස් මාර්ගඥානයේ පැමිණීමෙන් මේ බොච්චංගහත භාවනාවෙන් අංග සම්පූර්ණව පිළිපොන් වාට පත් වෙනවා. ඉතින් මේ බොච්චංගහත තම තමද හිතේ ජීවු කර ගැනීම නිසා තමයි නූපන්නා වූ ඥාන උපදින්නේ. නූපන්නා වූ අභිඥා උපදින්නේ. නූපන්න විපස්සනා ඥාන වැඩෙන්නේ උපදින්නේ. ඒ වගේම සංසාරයේ සිහිණකින්වත් හොදබෝ සෝවාන් ආදී මාර්ගඵල ධර්මයන් ප්‍රතිලාභ කරගන්න ලැබෙන්නේ මේ බොජ්ජංග හතර වැඩීමෙනුයි. මේ බොජ්ජංග හතර වැඩීම නිසා සතර භව ඵල පිළිවෙලින් ගොස් අසංඛත ධාත සංඛ්‍යාතග්‍ර අමාමහනිවන සාක්ෂාත් වෙනවා. එන්න මේ කියන උත්තරේතර ධර්මලාභයේ නිසයි අපි සිරුවන් සරණ යන්නේ. අපි දන් දෙන්නේ, අපි බුද්ධ වන්දනා කරන්නේ, අපි කිරිත් සංඝානා කරන්නේ, අපි දේවෝපියන් උපස්ථාන කරන්නේ, අපි ගුරුවරුන් උපස්ථාන කරන්නේ, වැඩිහිටි ගෞරව දක්වන්නේ, කරමුණ සලකන්නේ, බණ අසන්නේ, බණ කියන්නේ, සාපාරක් කරන්නේ, ධර්මයේ මෙනෙහි කරන්නේ, සමත භාවනා වඩන්නේ, විපස්සනා භාවනා වඩන්නේ. මේ සෑම යහපත් පිළිවෙත් මගින්ම මේ බොජ්ජංගාත දිනුන පවුන කරගෙන එවමින් අපි මේ දීර්ඝ සංසාරේ පතන් අප වඩ කරගෙන තියෙන 1500ක් පරණමේ කෙලෙස් උදා උදා පරදවන ඒ නික්ලේශී බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා සමින වදාළ ලෝකෝත්තර අමා මහ නිවනට සමිනීම පිණිසයි අපේ මේ ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගය.